කවුද ගෑණියෙක් කරන් ඇවිල්ලා මොනවද මන් දන්නේ මතරුවේ මංකෝ එයාට ගාගෙන ගාගෙන ගියා ඉස්සෙල්ලා මංකෝ ගාතේ පාතර එයා ෆිස්පිටාලින් ඇවිල්ලා ඉන්නේ හාට් එකක් තියනවා කියලා මටත් හාට් එකක් තියෙන්නේ අපි මුකුත් කරන්නේ පා මොනාරුනොත් ඔගලක් වග කියන්නේ නෝ පවුලටම කියලා කියාදි තමයි එයාට ගාලා අතෙන් කරන් කියලා හෙච්චු කළා වතුර දුන්නා ඉස්පිරිතාලේ අරන් යන්න කිව්වා මං එනවා මෙහෙම තල්ලු කරලා එහෙම මෙව වුණා වැටුණා මං බැලුවා වැටුණකොට ඇයි මේ කියලා වනුට එයාගේ අතේ ටැංක් කප් එක තියෙනවා ටැංක් කප් එක ගැලුවා ගාලි වල තල්ලු කරා මං ගිල ගේතර ගිල බලනකොට අයියා කතා කරන්නේ නැහැ මුකුත් නැහැ අයියා මේවා දිග අපාගෙන එහෙම හිටියේ ඊට පස්සේ නිලධාරි මාත්‍රම තුමා මම අල්ලන් අල්ලන් ස්පිටාලේ ගෙනියන්න කියලා ස්පිටාල් ගිහලා බාර දෙනකොට ડોක්ටර් බැලුවා මෙහෙම කොල්ල බල්ල ડોක්ටර් කරන්නේ නැතිලයි කියලා